මේරටේ ජනතාව තමගේ හෘද සාක්ෂි වලට සතු කළහට ඒ වගේම තමගේ බුද්ධිය පාවිච්චි කරලා ඊළඟ මැතිවරණයේදී හරි තීන්දුව ගන්න කියලා මම ඉල්ලනවා. මෙහෙම කෙනෙකුට අතිගරු ජනාධිපතිතුමා නාම යෝජනා දෙනවා නම් මම කනගාටු වෙනවා. අද අලුත් දේශපාලන සංස්කෘතිය බිහි කරන්න යහපාලනයෙන් යුක්ත මේ රට ගෙනියන්න ඉදිරියට ගෙනියන්න අපි දැක් කරනවා නම් මේකේකට බාධාවක් වෙන එකත් මම අවශ්‍යයි කියන්නේ.